නමාමි බුද්ධං ගුණසාගරං තං සංඝං සදා හොන්තු සුඛියා ගච්ඡන්ති සංවේ මරණං මහන්ත නමාමි ධම්මං සුගතේන දේසිතං සන්තං සදා හොන්තු සුඛියා ආයෝයි වයුංච සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්මේ මරණං අහංච බුදෝ සරණං දේවා සදහං සරණං දේවා සංඝ සරණං දේවා මෙතුම් සරණින් ජයම දේවා සාදු සාදු සාදු පංචශීල සමාදන් වීමට නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සතියං පි බුද්ධං සරණං ගච්ඡාමි සතියං පි ධම්මං සරණං ගච්ඡාමි සතියං පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරා වේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ડોક્ટર නෙළුම් පෙරේරා නෝනා මහත්මිය සිය ඥාති මිත්‍රාදීන් කවුරුත් ඒ කරා සිටගෙන අද මේ නිවසේ ඉතාම ලස්සන පින්කමක් සිදු කරන අවස්ථාව. භාගතුන් වහන්සේ සිහිපත් කරමින් සදහතුක කරඬුව නිවසට වඩමවාගෙන ඇවිදින්නා මා සංඝරත්නයට ගෞරවයෙන් ආරාධනා කරලා ගෞරවයෙන් පිළිගගෙන මේ අවස්ථාවේදී බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන අවස්ථාව. මේ පින්තුනේ හැම දිනෙකම ජීවිතයේ නිරතුරුව දාන ආදී පින්දම් සිදු කරන සීනාදී ප්‍රතිපatti සම්පූර්ණ කරන පින්තුන් ඔබේ ජීවිතයට ත්‍රිවිධාත්මේ ආශිර්වාදයේ ආධ්‍යාත්මික සතුට අපේක්ෂාවෙන් සිදු කරන උතුම් පින්කමකුයි මේ සිදු කරන්නේ. ප්‍රථමයෙන්ම අප සෝදානන් කළා වූ දානි අග්‍රභාගය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට බලාපොරොත්තු වන්නේ. භාගතුන් වහන්සේ වෙනුවෙන් අප යමක් පූජා කිරීමේදී උන්වහන්සේ තුළ පැවති ආ වූ මහා කරුණාව, මහා ප්‍රඥා ආදී ඒ උතුම් සම්බුදු ගුණ අප සිහිපත් කරනවා. අනිත් පැත්තෙන් උන්වහන්සේ මේ මුළු තුන් ලෝකයක් වෙනුවෙන් කරපු කැපවීම සාර සංඝ කල්පලක්ෂයක් දාන ආදී පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා අපරිමිත පරිත්‍යාගයක් සිදු කරලා අප වෙනුවෙන් කළා වූ ඒ උදාර සේවයට කරන කෘතෝපකාරයක් කියලා හිතන සැලකලා උන්වහන්සේ තුල පැවති අරහං සම්මා සම්බුද්ධ ආදී ඒ නික්ලේශී සම්බුදු ගුණයට කරන පූජෝපහාරයක් කියලා සැලකලා ඔබේ දෑතින් ඉමා ශ්‍රද්ධාවෙන් සෝදානම් කළා වූ මේ දාණය පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් කුසලයානි සංසයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොවසින් නිදුක් නිරෝගී සම්පත්තිය, චිරජීවනයේ ධර්ම අවබෝධයම සැලසේවා. විශේෂයෙන්ම ඔබ නමින් මියගිය යම් තාක් ඥාතිමිතරාදීන් පින් අපේක්ෂාවකින් සිටිත් නම් ඒ හැම දෙනාටම මේ පුණ්‍යානුමෝදනා පිණිස හේතු වේවා. මේ පින දැක සුවපත් වූ යම් තාක් සත්වයන් විශ්වයේ කොතනක හෝ වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සෝපත්ත්වා, සුගතිගාමී වෙත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුළ අප එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තං දේව මනුස්ස බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්ත සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්බතානේ සුපතිට්ඨිතං සාරිත ධාතු මහබෝධි බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදින්තේන දීපේන තමදස්සිතා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යොන්තේ දෝපේනා සුගන්ධිනා පෝජයේ පෝජනීයං පූජාභාජන මුන්තමන් වන්නගන්ද ගුණෝතේතන් ඒතන් කුසුම සම් පෝජයාමි මොනින්දන් සසිරිපාද සරෝරු පෝජෙති බුද්ධං පුසුමේන නේන පුඤ්ඤේන දේතේන මක්ඛං පොප්පං පිදායති යතායුදං කායෝ තථායාති විනාශභාවන් අදේවාසේතුනො බන්තේ පානියම් පරිභක්තිසං අනුකම්පං නුපාදාය අතිගන්හාතු මුන්තම අදේවාසේතුනො බන්තේ භෝජනං පරිකම් අනුකම්පනුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතුනො බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පනුපාදාය පතිගන්හාතු ඉමේනං පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හොතු යාව නිවාන පන්තියා සාදෝ සාදෝ සාදෝ ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවක් වාසනාවන්ත පින්නතුනි සෝදානක් කරන අවධානය මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කරන්නට බලාපොරොත්තු වන්නේ ඉතින් පින්නතුන් නිරතුරුව දාන ආදී පින්දම් කරන පින්නතුන් විදියට මෙවැනි දානමය පින්කම් වලින් සංස මනවින් දන්නවා ඒ නිසාම තමයි මේ පින්කම් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් සිදු කරන්නේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අප යමක් පූජා කරනකොට ඒ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වගේම එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් වැඩ සිටිය සැලසුම් ගණන් ආදී එනෙක්ලේසි උතුම් මහරහතන් වහන්සේලා සිහිපත් කරගෙනයි අප දානය පූජා කරන්නේ. අපේ නිවසට අප කිහිපමණක් වඩමවා ගත්තත් දානයක් පූජා කරනකොට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් යමක් පූජා කළාද එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට අප වන්දනා කළත් අප නිතරම සියලුම මහා සංඝරත්නය අපේ සිතේ තියෙනට ඕන. එහෙම වුණොත් තමයි ඒ පින්කම ආනිසංස වඩාත්ම දියුණු වෙන්නේ. ඒ වගේම මේ පූජා කරන දාණය ධර්මයට උණු පමණට තමයි ආනිසංස දියුණු වෙන්නේ. ඉතින් මේ පින්තුන් මහා ශ්‍රද්ධාවෙන් ධර්ම කෝපයාගත් වස්තුව තමයි මේ දානයක් බවට පරිවර්තනය කරගෙන මහා සංඝරත්නයට පූජා කරන්න බලාපොරොත්තු වන්නේ. අනිත් කාරණය තමයි දායක පින්නතුන් විදියට අප සීලයක පිහිටලා සීල් සමාදන් වෙලා කර්මයා කර්මඵලයේ පිළිබඳ විශ්වාසී යුක්තව ඇතිකම් කරන්නේ. එතකොට ආනිසංස දීල වෙනවා. ඉතින් අන්නේ කාරණා හිතේ දරාගෙන තමයි අප මෙවැනි තීකම් වලට සහභාගි වන්නේ. ඉතින් අද මේ දවසේ මේ වගේ ලස්සන තීකම් සිදු කරන්නේ නෙළුම් නොවනා මහත්මිය විශේෂයෙන්ම තමන් නමින් මියගිය දෑබර පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්නට සුජීවත්ව සිටින දෑබර මෑණියන්ට ආශිර්වාද කරන්නට ඒ වගේම ඩොක්ටර් සුනිල් පෙරේරා මහත්මයාගේ දෑබර දෙමව්පියන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීම මූලික කරගෙන ඒ වගේම තමන් ඇසුරු කරන තමන්ගේ ස්වාමින් වහන්සේලාට ගෞරවය ප්‍රසාදය පළ කිරීම සඳහායි මේ දානීය පූජා කරන්නේ. ඉතින් මේ දානමය පින්කම ලස්සනට සිදු කරගන්නට සහභාගී වෙච්ච ඔබ හැම දෙනාමත් කල්පනා කරන්න. ඔබේම දෑතින් ඔබේම නිවසේහි ඔබේම අම්මල තාත්තල වෙනුවෙන් කරන පින්කමක් කියලා හිතන්න. අම්ම තාත්තා ජීවත් වෙනවා නම් එයාට ආශිර්වාදයක් පිණිස කියලා හිතන්න. අමතාත මේ ගිහිලා නම් එයාට පුණ්‍යානුමෝදනා පිණිසම මේ පින්කම හේතු වේවා කියන ප්‍රාර්ථනාව හොඳට හිතේ තියාගන්න. එතකොට ඔබ හැම දිනාටම මේ පින්කම ආනිසංස එක වගේ ලබා ගන්න පුළුවන් පින්කමක් තමයි ඔබ මේ සිදු කරන්නේ. ඉතින් අප මේ සම්බුද්ධ ශාසනයට ලැබපු අවස්ථාව බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ලෝකේ වැඩ සිටින කාලයක මේ තාම දුර්ලභ මිනිස් ආත්මභාවයක් ලැබපු මේ මොහොත අපේ ජීවිතේ ලබා ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵල තමයි ඒ තෙරුවන ඇසුරු කරමින් දාන ආදී පින්දාම් සිදු කිරීම සීලාදී ප්‍රතිපatti සම්පූර්ණ කරලීම. ඉතින් මේ පින්කම් මාලාව ඔබ අද දිනත් මේ උතුම් ලස්සන පින්කම සිදු කරගෙන තමගේ ජීවිතයේ කුසලයෙන් සෝභමාන කර ගන්න අවස්ථාව. මේ පිනතුන් නිරන්තරයෙන්ම පින්කම් කරන පිනතුන්. ඒ නිසා ඔබට ජීවිතය ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙන ඇති කර ගන්න පුළුවන්. ඔබ හැම දිනාගේම ජීවිත පිනෙන් පිරිච්ච ජීවිත. විශේෂයෙන්ම යේසුස්ලි පෙරේරා මහත්මයා එළොම් නොනත් නිරතුරුව ස්වාමීන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් දාන ආදී පින්දහම් කර නැත්නම් ශාසනය ගැන බොහොම හැඟීමෙන් ආදරෙන් ගෞරවයෙන් කටයුතු කර නැත්නම් එනිසා ඔබ දෙපළගියම තියෙන ඒ ශ්‍රද්ධාවේ ගුණයන් අප අගය කරනවා ඒ සඳහා ආශිර්වාද කරනවා තම තවත් මේ දහම් මඟ වඩන්නට ඔබට මේ පින්කම ආශිර්වාදයක් වේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ප්‍රාර්ථනාවත් ඇතුව ඔබේ දෑතින් සෝදානම් කරපු මේ දානය අප පූජා කරමු. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා සරුත් මුගලන් ආදී යග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගෙන් සෝභමාන වෙච්ච මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන් මේ ශාසනය ඉතාමත්ම ශක්තිමත්ව මුල් බැසගත්තු මහා මහින්දවැනි ස්වාමීන් වහන්සේලාගෙන් ලෝක ව්‍යාප්ත වෙච්ච මහා අරිත්තවැනි උතුම් යතිවරයන් වහන්සේලාගෙන් ශ්‍රී ලංකා ද්වීපය තුළ ස්ථාවරව බැසගත්තු අද ලෝකේ පුරා වැඩ සිටින අනාගතයේ මේ ශාසනයට ඇතුළත් වන තුන් කාලයටමයිති මේ සම්බුද්ධ ශාසනයට සිය ජීවිත කුසුම පුදකල ගුණයෙන් දහමින් මේ සම්බුද්ධ ශාසනය සෝභමාන කළ ඒ සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ දානීය පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනතවන්නා වූ මේ උතුම් කුසලයේ බලයෙන් අපනමින් මේ ගිය සියලු ඥාති හුමේ පින දැක සුවපත් වෙත්වා. ඒ වගේම මේ විස්සේ පොතනකෝ සත්‍යම් මේ පින දැක සුවපත් විය හැකි ස්ථානයක සිටිත්නම් අවීචිය පටන් බවාගිරිය දක්වා විසෙන ඒ සියලු සත්‍යෝ මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මේ හැටියට වාක්‍ය කියලා අපි දානීය සංඝ සතුකොට පූජා කරමු. ඉමං දෙක්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංදස්සදේම ඉමං දෙක්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංදස්සදේම ඉමං දෙක්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංදස්සදේම ඉච්ඡතං පත්තේතං තොයිලං කිප්පමේව සමෙජ්ජතෝ සම්නේ පෝරෙන්තු ඡන්දෝ පන්න රසී යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති අතෝ නිබ්බාන සම්පන්ති ඉමේනාතේ සමෙජ්ජතෝ. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සැදැම පාසනාවන්ත පින්නතුනේ අද දින මේ නිවසේ ඉතාම වටිනා පින්කමක් ලස්සන පින්කමක් අනුස්මරණීය පින්කමක් සිදු කරන අවස්ථාව. ඉතින් ඔබේ දෑතින් ඉමහත් ශ්‍රද්ධාවෙන් දානය පූජා කරපු අවස්ථාවේ ඒ සිදු කළා වූ දානයේ ආනිසංස වඩා දියුණු වෙන විදියට බුදුරජාණන් වහන්සේගේ දහම් පදයක් ශ්‍රවණය කරන අවස්ථාව. බුදුරජාණන් වහන්සේගේ දහම දේශ බලන විට ඊටම පැහැදිලි කාරණයක් තමයි දානයේ ආනිසංස නිරතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. දානය තමයි සීල භවනා දෙකට නැඹුරු වෙන්න තියෙන ප්‍රධානතම කාරණු විදිහට දේශනා කළේ. දන් දෙයලා යම් කිසි කෙනෙකු හිත ප්‍රසාදයට පත් වෙනවා නම් ඒක නැයතනි නවතින්නේ ඔහු සීලක පිළිපදලා තමන්ගේ හිත වඩන ක්‍රමයක යෙදෙනවා. ඒ වගේම දානයත් වඩාම ආනිසංසදාය විදියට සිදුවන ආකාරය භාගතුන් වහන්සේ දේශනා කරනවා. බලා බුදුරජාණන් වහන්සේ වෙත ආපයක් කරත් නැත්තුගෙන් බුදුහාමුදුරහනවා ඔබ කොහොමද මොනවද දානට දෙන්නේ කියලා. ඔහු කියනවා මම දුප්පත් මේ දිනවල මම දානයට දෙන්නේ සුණුසාල් බතොයි මිරිස් හොද්දයි කියලා. ඒක තමයි යම් කෙනෙකුගේ බත්ලේ තියෙන බොහොම අඩුම අවම දේ. මෙහිදී භාගතුන් වහන්සේ කියනවා ඔබ දෙන්නේ කුඩා දෙයක්ද ලොකු දෙයක්ද කෙනෙක් අදාළ නැහැ. ඔබ ඒ දේ දෙන පූජා කරනකොට මෙන්න මේ ලක්ෂණ වලින් දානය දෙනවා නම් එහි ආනිසංස වැඩි වෙනවා කියලා. මොනවද මේ ලක්ෂණ විදිහට දේශනා කළේ? සහත්තන් දානං දාතබ්බං. දැහැතින් දන් දෙන්නට ඕන. සක්කච්ඡන් දානං දේති. මනාව සකස් කළ දානය දෙන්නට ඕන. චිත්තපත්මා දානං දේති. දෙන දේ ගෞරවයෙන් දෙන්නට ඕන. අනුපවිද්දන් දානං දේති. ඒ දානේ නිතර නිතර පුහුණු කරන්නට ඕන. ආගමන දිට්ඨිකෝ දානං දේති. ඒ දානේ පූජා කිරීමේ ආනිසංස දැනගෙන කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්නට ඕන. යම් කිසි කෙනෙක් දන් දෙන්නේ සිය දෑතින් නම් මනාව සකස් කළ නම් ගෞරවයෙන් නම් කර්මඵල අදහගෙන නම් නිතර නිතර දන් දෙනවා නම් අන්න එහි ආනිසංස වැඩි කියලා දේශනා කළා. ඒ ආනිසංස විදියට යම් කිසි කෙනෙක් කුඩා දෙයක් පූජා කළාත් ඉහළම ආනිසංස ලැබෙනවා. මොනවද ආනිසංස? සසරේදී භවෝග සම්පත් ලැබෙනවා. භවෝග සම්පත් ලැබෙන විතරක් නෙවෙයි ඒ ලැබෙන සම්පත් තමන්ට පරිහරණය කරන්න සිතවිල්ලක් යෙදෙනවා. අත්‍යසුඛ භෝග සුඛ කියලා ධර්මයේ කාරණා දෙකක් සඳහන් වෙනවා. අත්‍යසුඛ කියන්නේ යමක් තියෙන ගතිය. භෝග සුඛය කියන්නේ ඒ තියෙන දේ පරිහරණය කරන්න තියෙන හැකියාව. සමහරක්කට අතිසුඛයේ තියෙන බොහෝ සම්පත් තියෙනවා. හැබැයි තිබ්බට ඒක පරිහරණය කරන්න සිතවිල්ලක් යෙදෙන්නේ නැහැ. දානිය රැස් කළා කියලා හිතේ ගමන් මී යනවා. එයා ඇත්තටම කරන්නේ ලොකු ලෝන් එකක් අරගෙන ඒ ලෝන් එක එකතු කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ ලෝන් එක හිමිකාරය ළඟ ගන්නවා ඊට පස්සේ. එතකොට මේ භෝග සුඛයේ කියන එක සුවිශේෂ දෙයක් තමාට තියෙන සම්පත් පරිහරණය කරන ගතියත් බුදුදහමේ ගුණාංගයක් විදිහට දක්වනවා. ඊළඟ කාරණය තමයි තවත් වැදගත් ලක්ෂණයක් ඉදිරි දේශනා කරනවා. යම් කිසි කෙනෙක් තමන් ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරන කෙනා තමන් යම් කිසි දෙයක් කියනකොට ඒ කියන කෙනා මෙයාගේ දේ අහන්න සූදානම් කියන එක. දැන් අපි කියන්නේ යම් කිසි දෙයක් කියනකොට කෙනෙක් ඒක ගණන් ගන්නෑ, හුඟක් දෙන්නේ නැහැ කියලා. මෙන්න මේ ලක්ෂණවල යුක්ත යම් කිසි කෙනෙක් දන් දෙනවා නම් අන්නේ ආනිසංස විදියට යාට සසරේදී යමක් කියනකොට අනිත් අය ඒක ගෞරවයෙන් ආදරෙන් පිළිගන්න ගතියක් එනවා. ඒකට හුඟක් දෙන ගතියක් එනවා කියලා. ඒ වගේම ලක්ෂණයක් දේශනා කරනවා යම් කිසි කෙනෙක් ධර්මයේ මුණ ගැහුණා නම් මේ ලක්ෂණය යුක්ත දාන් දෙන කෙනාට ධර්මයක් අහන ලැබෙනවා නම් ධර්ම ශ්‍රවණය කරන කොටිය ධහමේ තියෙන ඊටාම වටිනාම දේ අහන ලැබෙනවා. ලැබෙන විතරක් නෙවෙයි ඒ ධර්ම කරුණු හොඳට යාට තේරෙනවා. ධර්ම දේශනාව කිසිම වැදගත්ම පොයින්ට් එක ගන්න තේරෙනවා. මෙන්න මේ ලක්ෂණ වලින් දාන් දීමේ අනිසංස විදියට ඔබ කියවලා බලන්න වේලාම කියන සූත්‍රයේ තමයි මේ කරුණ පැහැදිලි වෙන්නේ. දෙමක ඊටම වැදගත් කාරණයක්. එමෙතින් ඊටම පැහැදිලි වෙන කාරණයක් තමයි ධර්මයට එන්න තියෙන ප්‍රධානතම සාධකයක් තමයි මෙන්න මේ ලක්ෂණයට යුක්තව. ඊටම බුද්ධිමත් ධර්මිකව මේ දානීය පූජා කිරීම ලැබෙන අනිසංස. එනිසා ඔබ හැමදේම මේ සම්බුද්ධ ශාසනයක් ලැබුණු මොහොතෙහි මෙවැනි පින්කම් ඔබට කරන්න ලැබෙන්නේ සතර කලාව පින්කම් විදියට ආනිසංස විදියට ඒ ආනිසංසයෙන් තමන් පින්කම් කරන ගමන් මේ සම්බුද්ධ ශාසනයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න අප උත්සාහ කරන්න ඕන. දන් දෙනවා විතරක් නෙවෙයි බුදුහාම දේශනා කළා ඒ දෙන දානේ ඡාගානුසති බහනක් වෙන්නට ඕන. තමාදීපු දානය ගැන නිතර නිතර හිතන්නට ඕන. Generosity is one of the main meritorious activities that we practice. Not only we offer something to the Mahasangha or anyone, we should contemplate on our generosity. After we give something to someone, we should think it again and again as a meditation technique. It says in Buddhism as Chaganupassana, the contemplation of generosity. මෙන්න මේක බුදුදහමේ වැදගත් කාරණයක් විදිහට දක්වනවා. ඒ විතරක් නෙවෙයි දන් දෙන කෙනා ඊළඟ පියවර තමයි සීලයට යනවා. ඔහුගේ නිත්‍ය සීල වන පංච සීලය ආරක්ෂා කරනවා. පංච සීලය තමයි පින්නතුන අපේ ජීවිතයේ තියෙන වටිනාම ස්ථාවර තමන්ගේ තියෙන සමාජගත ජීවිතයේ සුරක්ෂිත භාවයට තියෙන කාරණේ. පංච සීලය ආරක්ෂා කිරීම. ඔබ නිරතුරුව කරනදී ඒ පංච සීලය රකින්න විතරක් නෙවෙයි ඒ රකින්න පංච සීලියත් භාවනා විදිහට වඩන්නට ඕනේ. Not only we practice sila or virtue, we should contemplate on it again and again that I practice these five precepts every day. When we think it, we are able to concentrate our mind in this meritorious act. That is also very important. So, මෙන්න මේ අවස්ථාවේදී තමන් විතර පංචශීලය රකින්න කෙනෙක් කියන එක තමන් නිතරම හිතනවා අන්නේ හිතන මොහොතක් පාසාම තමාගේ කුසලයේ දිනනවා. මේ හැම දෙයක්ම කරන්නේ බුදුදහමෙන් හැම කාරණේකම කරන්නේ අපේ සතුට දිනු වෙන එක. දන් දෙනකොට පීති මුදාරන් වින්දදී දාසා කියපු ආකාරයට තමගේ ජීවිතයේ සතුට දිනු වෙනවා. සීලවන්ත වෙනකොට තවත් සතුට දිනු වෙනවා. තමගේ නිවැරදි ජීවිතය ගැන තමට ලොකු කම්පිටන්ස් එකක් ඇති වෙනවා සතුටක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ බුදුදහමේ තවත් වැදගත්ම කාරණයක් වනේ මෛත්‍රී භාවනාව. ලැවින් කයින්ඩ්නස් මෙඩිටේෂන් එකට ඕක ලැබෙනවා. මෙන්න මේක තමයි ඊටාම වැදගත් කුසලයේ වෙත බුදුදහම දේශනා කරලා තියෙන්නේ. ඊටාම වැදගත් කුසලයේ විදියට බුදුදහම තුළ දේශනා කරන්නේ. සීල සත්ත්ව සෝපන්තේත්වා සෝපන්තේත්වා කියන මෙත්සිත මෛත්‍රී සාගත මනෝ කර්මය මුලින්ම භාවිත කරනවා. ඊට පස්සේ මෛත්‍රී සාගත කාය කර්මය, මෛත්‍රී සාගත වාචික කර්මය දක්වා මේ මෙත්තා භාවනාව අපි තුන් ආකාරයකින් වඩනවා. අපේ හිත පිරිසුදු කරගන්නා වූ ප්‍රධානතම ක්‍රමයක් ඒ විතරක් නෙවෙයි අපේ ලෞකික කුසලයේ දිනු කරගන්න ඉහළම ක්‍රමවේදී විදියට බුදුහාඳුරු දේශනා කළේ මෛත්‍රී වැඩීම. ඒ නිසා තමයි කිසියම් ශාන්තපදයක් කැමති නම් ඒ ශාන්තපදය කරා යන කෙනා තුළ තියෙන ඕන ප්‍රධානතම ගුණාංගය විදියට මෛත්‍රී දේශනා කළ තියෙනවා. අන්නේ මෛත්‍රියෙන් ජීවිතය සාර්ථක කරගත්තට පස්සේ ඔහුට ඊළඟට ධර්මයේ තියෙන වැදගත්ම කාරණේ මොන ගැනවා ඒ තමයි සතිමත් බව mindfulness කියන කාරණේ. The highest quality that the blessed one experiences for our inner peace, emancipation, liberation is that practicing mindfulness. Being aware of our body and mind in the present moment. We keep our attention in the present moment at the same time we are aware of our body and mind. මෙන්න මෙතෙන්දී අපි අපේ හිත ගැන අපි ඉතාම අවධානයෙන් ඉන්නවා. අපේ හිතේ මේ වෙලාවේ තියෙන්නේ කුසල සාගත සිතුවිල්ලක්ද අකුසල සාගත සිතුවිල්ලක්ද කියලා අපි නිතර අවධානයෙන් ඉන්නේ. එතකොට අකුසල සාගත සිතුවිල්ලක් ආපු ගමන් අපි සිහින් ඉන්නව නම් ඒක අපේ හිතෙන් දුර වෙලා යනවා. ඒ වගේම කුසල සිතුවිල්ලක් ඉන්නව නම් තමයි ඒක දිනු කරගන්න උත්සාහ කරනවා. අවසාන වශයෙන් තමන්ගේ ඉහළම ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ මේ මොහොතේ තමන් ඉන්නේ ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද කියලා බලන එක. මෙන්න මේක තමයි වැදගත්ම කාරණේ බුදුදහමේ තියෙන. ප්‍රඥාව තමයි විස්ඩම් එක තමයි බුදුහාමුදුරුවෝ ඉහළේම වර්ණනා කළේ. මොකන්ද මේ ප්‍රඥාව කියලා කියන්නේ? ඇත්තටම අපේ ජීවිතයට මේ මොහොතේ මොකද වෙන්නේ කියන කාරණේ. අපේ ජීවිතය කියන්නේ ඇසෙන් රූප දකින එක, කනෙන් ශබ්ද අහන එක, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයට පහස කියන මෙන්න මේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු වරගෙන ඒ අරමුණු තේරුම් ගැනීම තමයි ජීවිතය කියලා කියන්නේ. මේ අරමුණු වලින් අපේ ජීවිතේ තේරුම් ගන්න වෙලාවෙදී ඇත්තටම අපිට මොකද වෙන්නේ? ඇහැට රූපයක් පතිත වෙනවා, ඇසෙන් වර්ණ රූපය ගන්නවා, අරගෙන අපි ඒක තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන්. තේරුම් ගන්න අවස්ථාවේදී ඒ මනෝ විඤ්ඤාණයට පාදක වෙච්ච රූපය ඉතුරු නැතුවම නැති වෙලා ගිහිල්ලා වැය වෙලා නිරුද්ධ වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට අපි ජීවිතයේ ඕනෑම දෙයක් තේරුම් ගන්නව නම් තේරුම් ගන්නේ චක්කු විඥාණයෙන්වත් සෝත විඥාණයෙන්වත් නෙමෙයි අත්‍තරම තේරුම් ගන්නේ තේරුම් ගන්න මනෝ විඥාන අවස්ථාවෙන්. මෙන්න මේකට සම්පූර්ණයෙන්ම අපි ඇටෙන්ෂන් එක දෙන එක තමයි සතිමත් භාවයේ මයින්ඩ්ෆුල්නස් එකෙන් කරන්නේ. මේ ගැන අපි සම්පූර්ණව අවධානය යොහිතියොත් බාහිර රූපයකටවත් ශබ්දයකටවත් ගන්ධ ආදී මේ කිසිම දෙයකට අපේ හිතට දුකක් ගෙන දෙන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ සතිමත් බව අර්ථවත් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන මේ ගමන් මඟ තුළ. මේ දර්ශනය මුලින් ඇති කරගෙන සම්මා දිට්ඨිය උපදවාගෙන සම්මා සංකප්ප සම්මා වාචාදී මේ අංග 8ක යුක්ත මාර්ගය තමයි බුදුදහමේ ඉහළම ප්‍රැක්ටිස් එක විදිහට දේශනා කළේ. The highest practice that the Buddha explained is that the Noble Eightfold Path. Sammadhiti, right understanding. First, we should have correct vision, how suffering arises and how suffering ceases. And also, we have right intention, sammasankappa. Then we come to right speech, sammavacha, right action, sammakammanta, right livelihood, sammajiva, right effort, සම්මා වායාම, සම්මා සති, right mindfulness, and finally, සම්මා සමාධි, right concentration. This is the Buddhist path that we have to practice in order to overcome suffering completely. This is the way how we attain the peace of mind. Buddha always encourage us to practice this path. This is the fearless path. This is the direct path for the liberation. Ujuko nama somaggo abhyanama sadhisa. Meka tamai riju mavata, meka tamai nidahas nivahal mavata vidyata, Buddharajanan vahamsi apada desana kali. Insa pinnutuni, apada bagattau me utum durlabami sartam bahaveya. Padatma ihala talika tharatvat karaganata, api me tahan magyanata usahaganima. Ting adadina me pinkam me pinnutun siddhikiri me di, ඉමා ශ්‍රද්ධාවෙන් සිදකලා අපි හැම දිනාටම කින් අනුමතම් කරනවා විශේෂයෙන්ම ડોක්ටර් සුනිල් පෙරේරා මහත්මයා නෙළුම් නොනත් සාසන ගැන බොහොම හැඟීමෙන් ගෞරවයෙන් කටයුතු කරන පින්නතුන් පුද්ගලව ගත්තොත් මටත් මේ අත්තම් බොහොම උපකාරයක් වෙලා තියෙනවා මමත් කාලයක් රෝගාතුර විඳපු කෙනෙක් ස්නායු ආබාධයකින් ඉතින් සුනිල් පෙරේරා මහත්මයාගේ ප්‍රතිකාර නිසා තමයි මම සම්පූර්ණයෙන්ම නිරෝගී වෙලා මට මේ දහම් කටයුතු සිදකරන්න අවස්ථාව ලැබුණා දීගේ ප්‍රතිහාර වලින් පස්සේ මට විශාල කටයුතු ප්‍රමාණයක් කරා ගන්න ලැබුණා සාසනික වශයෙන් ධර්මයට අනුව. ඉතින් එකෙන් ලෝකෙ බොහෝ දෙනෙකුට ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට යම් කිසි වැඩ කොටසක් කරන් ලැබුණා. ඉතින් ඒ පින සම්පූර්ණයෙන්ම ඔබට ඔබේ පෞද්ගලික පිනතුන්ට අනිවාර්යයෙන්ම ලැබෙනවා. එනිසා ඔබ කළා වූ සියලු උපකාර අපේ සිතේ හැමදාම පවතිනවා. හැමදාම ඔබ පින් වැඩෙන පින්කම සිදකලා මට පමණක් නෙවෙයි බොහෝ ස්වාමීන් වහන්සේලාට ඔබ නිරෝගී භාවය උදෙසා ප්‍රමාණ කැපවීම පරිත්‍යාගයම් ඒ වගේම විශේෂයෙන් වෛද්‍ය ප්‍රතිකාර ආදී සිදු කරලා ලොකු කුසලයක් කරගත් පිනතුන් එනිසායි ස්වාමීන් වහන්සේලා බොහෝ දිනක් මේ ශාසනය වෙනුවෙන් කටයුතු කරනවා ඒ හැම වෙලාවෙම මේ පින ඔබටත් ලැබෙනවා කියලා හිතලා බොහොමත්ම සතුටුපත් ගන්න අපි ඔබ හැම දිනටම ආශිර්වාද කරනවා මේ රැස් කරගත් සියලු කුසලවල බලයෙන් අද විශේෂයෙන් සියපත් කරන ඩොක්ටර් සුනිල් පෙරේරා මහත්මයාගේ මියගිය දෙමව්පියනොත් නෙළුම් නොවනගෙන මියගිය දෑබර පියාණන් ඇතුළු ඒ වගේම පින්කමට සහභාගී වෙච්ච ඔබ නමින් මියගිය යම් තාක් දෙමව්පියාදීන් ආදීන් වෙත්නම් ඒ හැම දිනෙකත් හොඳට සිහිපත් කරගන්න ඒ හැම දිනාටම මේ පින සසර සුමතිගාමි වීම පිණිසත් නිර්වාණ අවබෝධය පිණිසත් හේතු වාසනා වේවා කියලා අපි මියගිය ඥාතින පුණ්‍ය ආමෝදනා කරමු ගාථාව කියලා ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා වන්තු ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ සැස්කරගත් මේ උතුම් කුසලයේ හේතුවෙන් පිනතුනි හැමදාම තමගේ ඥාතීන් හැම දෙනාටමත් නිරොග්ව නිරෝගීව තා බොහෝ කාලයක් සුවසේ ජීවත් වන්නට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා. දෙවියන්ටත් මේ පින දිවිසුර වර්ධනය කර ගන්නටත් සුගතිගාමී වීම සඳහා හේතු වාසනා වේවා කෙන ප්‍රතිමෙන් අපි සාදුකාරයක් පවත්වලා දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. සාදෝ සාදෝ සාදෝ. හොඳයි, මේ රැස් කරගත් සියලු පින්කම් වල බලයෙන් පිනතුනි හැම දිනාටම මෙලොවසින් නිදුක් නිරෝගී සම්පන්නිය කියලා ජීවනයේ සැනසේවා. ජීවත්වන කාලේ වැඩ වැඩ ආත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. සසර ජීවිතස් සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සොයා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු.